අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ උපාදානක්ඛන්දා කතමේ පංචේ සයති දං පංචුනූපපාදානක්ඛන්‍දෝ වේදනෝපාදානක්ඛන්‍දෝ සංඤූපාදානක්ඛන්‍දෝ සංඛාරූපාදානක්ඛන්‍දෝ විඥානෝපාදානක්ඛන්‍දෝති. සදහවතුනි, ගුරුවරු පියාණන් වහන්සේ විසින් අපේ සනසීම සඳහා දේශනා කරවදාලා වූ ස්කන්ධ ලෝකයේ පිළිවන් තොරතුරු ඇතුළත් ධර්මානුශාසනාවකට සවන් දෙනතයි උපාදමේ සූදානම් වෙන්නේ. මහයතින් සඳහන් කළ ගාථා පාඨයේ දේශනා පාඨයේ ඇතුළත් වෙන්නේ සංගතනිකාහි කන්දක වග්ගයේ තැන් සූත්‍රයක. මේ සූත්‍රයට නමකුත් තියෙනවා, සෝතාපන්න සූත්‍රය කියලා. සෝතාපන්න කියන වචනෙට සමාජයේ සෝවාන් කියන අරුතක් සහිත වචනයක් භාවිතා කරනවා. සෝතාපන්න කියන වචනේ තේරුම සෝත කියන්නේ ආර්ය ස්ථායක මාර්ගය, ආපන්න කියන්නේ වෙත පැමිණි. සෝතාපන්න වෙනවයි කියන්නේ ආර්ය ස්ථායක මාර්ගයට පැමිණෙනවා, ආරම්භ කරනවයි කියන එක. මේ සූත්‍රේ මා පැහැදිලි කරන්නට කල්පනා කළෙත් මේ සෝවාන් කියන වචනේ යටතේ අපට මේ රටතට තුළ විවිධ අය විවිධ විදිහට සෝවාන් කරන හැටි, සෝවාන් කරවන හැටි, සෝවාන් නාමධාරී කරන හැටි අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ වෙන කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුගේ අර්ථ විග්‍රහය අනුව මේ ආර්ය භාවයේ තපස් වීම කොහොම සිදු වෙන එකක්ද කියන එක පවතින්නේ සෝතාපන්න සූත්‍රයේ පමණක් නෙවෙයි. සව සූත්‍ර ගණනාවක වෙනත් නම් වලින් තියෙන තිබෙනවා. ඒත් මා අද තෝරාගත්තේ මේ සෝතාපන්න සූත්‍රය. ඔබට මතක් කරනවා, ඔබත් මේ සමාජයේ ඉන්න අය අතර ධර්මයේ නොදෙක සෝවාන් යයි හිතන කෙනෙක් වූ කෙනෙක් වෙන්න පුළුවනි. එහෙම නොවන කෙනෙක් වෙන්නත් පුළුවනි. මා මේ පෙර දහම පැහැදිලි කරමින් කෙනෙක් සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න කල්පනා කරන නිසා මෙහෙම නොවේ නම් ඔබ මේ කියන සත්‍යයන් වටහාගෙන නැත්නම් ඔබ හිතන් ඉන්න දේ වැරදි කියලා පිළිගන්නට සිද්ධ වේවි කියලායි මා කියන්නේ. පස්සේ මා කරුණ ඉදිරිපත් කරන්නට හේතු වුණ තවත් සාධක කීපයක් පවතිනවා. ඒ අපට දැන් මයිගේ කනින් අහන්න ලැබෙන නැත්නම් දැන් මයිගේ ප්‍රකාශයන් ගැන අහන්න ලැබෙන කරුණු. එතෙම විශේෂිත දෙපළ දක්වා යම් යම් මෙනෙහි කිරීම කරන්න ගිහිල්ලා කරාගෙන යනකොට ශරීරයේ ඇතිවෙන කැළඹීමක් ගල්බෙහිමක් වගේ කාරණයක් තමයි සෝවාන් වෙන්නේ කියලා කියන හැටි මම අහගෙන ඉඳලා තිබෙනවා. තවත් අය දවස් දෙක තුනක් ගෙවල් වලට වෙලා ඉඳගෙන ස්පියාන ඉඳලා දැසින් කඳුළු පැනනහම ඇතොන්න වගේ කාරණා නිසා සෝවාන් වෙන්නේ බුදුන් දකින්නේ ධර්මයේ දකින්නේ කියලා කියන අය ඉන්නවා. තවත් සමහර අය මම කියලා කෙනෙක් මේකේ නැහැ කියලා ශරීරය කොටස් වලට විග්‍රහ කරලා බෙදාගෙන එහිඳ අක්කාය දිට්ඨිය කැඩිලා කියන අයත් ඉන්නවා. මේ විදිහට මේක බුදුරජාණන් වහන්සේගේ සමයේ තිබුණ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරපු කාලේ වගේ. බ්‍රහ්මජාලය කියන්නේ පිරිසිදුකම පිළිබඳව දැලක්. පාරිශුද්ධිය පිළිබඳව ජාලයක්. 64ක් 62ක් තිබුණා. තමාමින් පෙර කොහේ සිටීද? ඒකට කියන පූර්වාන්ත කල්පිත කියලා. තමා ඉදිරියට කොහේ සිටිනවද? ඒකට කියන අපරාන්ත කල්පිත කියලා. 18ක් සහ 44ක් එකතුනමයි 62 හැදිලා තියෙන්නේ. මේ සියල්ලම දෘෂ්ටි. වැරදි. අනේ වගේ අපිට අද තියෙන ගැටලුව අන්‍යාගමික වශයෙන් ඔවුන් ආගම මතේ පිටිනම අපිට ඒක ගැටලුවක් නැහැ. බෞද්ධින් වශයෙන් අපි බුදුරජාණන් වහන්සේ පෙරවුණේ සබාවද බෞද්ධ භාවනා කියන වචනයෙන් අරගෙන මේ විදිහේ විවිධ ත්‍රිපිටකෙහි නැති ධර්මෙහි නැති පෙළ දහමෙහි නැති ක්‍රමවලින් සෝවාන් ලබනවා සෝවාන් වෙනවා සෝවාන් දෙනවා මේකත් එක මේක ජාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසායි අපිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙන්නේ. එතන මේ තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ අමුතුවෙන් සෝවාන් වෙනවා කියන්නේ කිසියම් තනතුරක් ලබනවා උසස් වීමක් ලබනවා වගේ ඒ ලෝක කතා කරන මේ සිද්ධිය නෙමෙයි මෙතන පෙන්නන්නේ. දැන් යම් කිසි ආයතනයක තනතුරක් කිහිපියම උසස් වීමක් ලබනවා. ඒකට උත්තර වර්ධනයක් සමග ඔබට අනිත් අය ගෞරවයක් හිමි වෙනවා. ඒ වගේ අහිමි වෙන ලැබීමක් නෙවෙයි. දැන් ඔය අනිත් අනතුරු සියල්ල අහිමි වෙන ලැබීම්නේ. මෙතන මේ පෙන්වන්නේ අනාර්ය භාවයෙන් මිදීම. අනාර්ය භාවය පෙන්වන්නේ දැක්ම වැරදි කියන එක. ආර්ය භාවයටපත් වෙනවායි කියලා කියන්නේ දැක්ම නිවැරදි කරගන්නවායි කියන එක. ඒක දැක්ම නිවැරදි වුණාම නිවැරදි භාවයේ සිට කටයුතු කරන්න වෙනවා දැක්ම සම්පූර්ණ කරගන්න. ඒ වගේම මම ඔබට මතක් කරනවා ත්‍රිපිටක ගත සූත්‍ර දේශනා අස්සරෙන් වැදගත් දෙයක්. පුරා 45 වසරක් තිරෝගුරු බුදුරජාණන් වහන්සේ ගමින් ගමට යමින් හමු වෙමින් පුද්ගලයින්ට ධර්ම දේශනා කළා. විශාල සංඛ්‍යාවක්. ඒ සූත්‍ර දේශනා කියවගෙන යනකොට අපට අපි පාසල් අධ්‍යාපන ලැබන කාලේ ඉඳලම දකින්න අහන්න ලැබුණ දෙයක් අදත් කියවනකොට ලැබෙන දෙයක් තමයි බණාසසෝවන්නේ කියන එක. ධර්මයේ මට තේරුණා අද පටන් මම තෙරුවන් සරණ යනවා කියන එක. එතකොට අර බණාසසෝවන්නේ කියන එකේ තේරුම මොකද්ද? ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමන් වැරද්ද දැක්ක වැරද්ද පිළිගත්තා. දැන් ද පිළිගත්තා නම් නිවැරදි මාර්ගය යන්න ඕන. ඒකට තමයි කල්යාණ මිත්‍ර සේවනයේ සහ සද්ධර්ම ශ්‍රවණයේ කියන මේ කාරණා දෙක ප්‍රයෝගී වන්නේ. කල්යාණ මිත්‍ර සේවනයේ කියන්නේ මේ කරුණ පිළිබඳ අවබෝධයක් ලබාගත් කෙනාගේ අසල. ඔහුගේ මගින් මේ කරුණ පිළිබඳව පැහැදිලි කරන සවන් දීම තමයි ධර්මස්වණිය කියලා කියන්නේ. දැන් අද ඔය බණ නැතිව ඔය අවශ්‍ය ධර්මයේ තියෙන කොටස නැතිව කොහොමද කෙනෙක් වාඩි වෙලා ඉඳලා නැත්තම් යම් කිසි උග්‍ර ප්‍රතිපදාවක් පාවිච්චි කරලා බණ නැතුව සෝවාන් වෙන්නේ? ඒකයි මා ඉදිරිපත් කරන්නේ. ඔබ කියවලා බලන්න පුළුවන්. කොතනක හරි තියෙනවද ඒක තැනකවත් කියවිලා කියවිලා භාවනාවට සෝවාන් වේ කියලා? මා මේ පැහැදිලි කරන කාරණාවෙදි නම් භාවනාව ආරම්භ වෙන්නේ සෝවාන් වෙන පස්සේ. ඔබට භාවනා කරන්න කොහොමද කියලා කියලා දෙන්න අවශ්‍ය නැහැ. බණාසා සෝවාන් වේ. ඒ කියන්නේ බණාසා වැරද්ද දැක්කා. දැන් භාවනා කරගෙන යන වැරදි දේ නිවැරදි කර ගැනීමක්. එහෙම සෝවාන් වීම පිළිබඳව කතා කිරීමට වඩා තේරුම් ගන්න ඕනේ මේක මේ බුදුන් වහන්සේ වදාළ ආකාරයෙන් කියනවා. මම ඉදත් හදත් ඉදිරියටත් දුකත් හේතුවක් නැති වූ තැනත් මාර්ගය දේශනා කරමි. එම්ජින් පිට නෑනේ උන්වහන්සේට දේශනයක්. එහෙනම් මේ බුදුන් වහන්සේ කියන්නේම දුක්ඛ නිරෝධයක්. දුකක් පෙන්නනවා, ඒකට හේතුවක් පෙන්වනවා, නැති වූ තැනක් පෙන්නනවා. පෙන්න පුතැනට පත් වීමට මාර්ගය ගැනීම තමයි දුක්ඛ නිරෝධාමී ප්‍රතිපදා භාවනා කියලා කියන්නේ. එනිසා එක කිසියම් ආකාරයක තවත් කෙනෙකුට වඩා ඉහළින් පෙනී සිටීමක් හෝ තානාන්තර බාර ගැනීමක් නොව මේ සංසාරගත ගමනේ පවතින චිත්තසංතානගත දුක්ඛෙන් මිදීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාපිළිවෙත. මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ සඳහා උපයෝගී කරන තියෙන කුමක්ද? පංචමේ වික්‍රේ උපාදානස්කන්ධ කතමේ පංච. අනේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. අනේ උපාදානස්කන්ධ පහ තේරුම් අරගෙන උපාදානස්කන්ධ පිළිබඳ තත්ත්වයන් තේරුම් අරගෙන ඉහි කියන කාරණා ටික වටහා ගැනීම තුලයි මේ සෝතාපන්න කියන සත්‍යය හම්බ වෙන්නේ. එතකොට එහෙනම් අපිට ඒක ඉගෙන ගන්න වෙනවා. උපාදානස්කන්ධ කියන්නේ මොනවද? ස්කන්ධ කියන්නේ මොනවද කියන එක පිළිබඳව. ඒ ස්කන්ධ උපාදානස්කන්ධ නම් වූ ධර්මතා තුළ තියෙන දෙයක් තමයි මේ සෝවාන් වීම. හරි, ඉතින් එහාට පෙන්වන අනිත් කාරණා වචනින් කියන රූප උපාදානස්කන්ධෝ, වේදනෝපාදානස්කන්ධෝ, සංඤ්ඤෝපාදානස්කන්ධෝ, සංඛාරෝපාදානස්කන්ධෝ කියලා ස්කන්ධ පහ. උපාදානස්කන්ධ පහ. අපිට ගන්න පුළුවන්කමකුත් තියෙනවා දුක්ඛ සත්‍යයෙන් සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. මේ දුක්ඛ නම් වූ යම් සිදුවක් පවතිනවා නම් ඒ පංච උපාදානස්කන්ධය තුළ තියෙන දෙයක්. පංච උපාදානස්කන්ධයෙන් පරිබාහිරව කතා කරන දුක්ඛයක් නෙමෙයි මේක කියලා. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ කොමක්ද කියන එක අපි හොයන්න වෙනවා. අනේ එතකොට අපිට පෙර ධර්මදේශනා උපයෝගී කරගෙන තේරුම් ගන්න පුළුවෙනි. සත්‍යයේ මෞකසින් දිවි ජීවිත අවසානයේ මේ යනවා. එක උපතයි, එක මරණයයි. ඒ සම්මත උපත සමරණය. ඒ අතරතුර අපි වර්තමාන මොහොත ගත්තොත් වර්තමාන මොහොතේ අපේ සිතේ අරමුණු ගැනීමක් නැසීමක් සිදු වෙනවා. ඒ අරමුණ උපදින්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ මනෝද්වාරයෙන් එන කාරණයක් මුල් කොටගෙන. ඒවට අපි කියන්නේ ඇසෙන් නම් රූපාරම්මන, කනෙන් නම් ශබ්ද රූපාරම්මන, නාසයෙන් නම් ගන්ධ රූපාරම්මන, දිවෙන් නම් රස රූපාරම්මන, කයින් නම් පොට්ට රූප පොට්ටබ්බ රූපාරම්මන. ඒවයි උදව්වෙන් හදාගත්ත මනෝ විඥානය, මනෝද්වාරයෙන් නම් මනෝ රූපාරම්මන. එතකොට මේ ඇසට හම්බ වෙන, කනට හම්බ වෙන ආරම්මණය, අරමුණ තුල සිදුවෙන සිදුවීමයි මේ විග්‍රහ කරන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ සිදුවීමේ වැරදි ආකාර වටහා ගැනීමක් සිදුවේ වැරදි ආකාර ගැනීමක් තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. සිදුවීම වැරදි නෑ, සිදුවීම ස්වාභාවික දෙයක්. සිදුවීම වැරදි ආකාරයකට ගැනීම ඒකයි සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධ. සංකිට්ඨ වෙන පංචස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ නැහැ. එතකොට නිර්වෘල්ල පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න නැතුව ඉතිරහාට යන්නේ කොහොමද අපි? ස්කන්ධ කියන වචනේ අර්ථය තමයි නිරන්තරයෙන් ඇති වෙන විශාල සංඛ්‍යාවක් කියන එක. එතනදී අපි පොතපත ආශ්‍රයෙන් සමාජීය භාවිතා කළ දෙයක් පිළිබඳව නිරන්තරයෙන් පෙන්වලා දීලා තිබෙනවා. එතකොට චක්කු රූපානෙමි ඇසට රූපය, කනට ශබ්ද රූපය වෙනකොට වේදනා සංඥා සංකාර විඥාන චෛතසික වශයෙන් උත් රූපය ශරීරය වශයෙන් අරගෙන කරන විග්‍රහයක්. ආරම්මණයෙන් ආරම්මණය තැපිලෙනවා. ආරම්මණය ඇසින් කනින් දිවෙන් කයෙන් ශරීරයෙන් වෙන්න පුළුවන්, මනෝද්වාරයෙන් වෙන්න පුළුවන්. ඒ ආරම්මණය තුළ සිදුවෙන කාරණා ටික තමයි වේදනා සංඥා සංකාර කියන වචනවලින් විඥාන කියන වචනවලින් විග්‍රහ කරන්නේ. ඒක ශනිකව ඇති නැති වෙන දෙයක්. එක මිනිසා තුළ, දිවියන් තුළ, අපාගත සත්වයන් තුළ, රූපී අරූපී බඹතල වල ඉන්න අය තුළ පවා මේ තමන් කරන කර්තව්‍යයට අනුව සිදු වෙන දෙයක්. ඒ හැමතැනකදීම මේ පංච උපාදානස්කන්ධා කියන සිද්ධිය සිදු වෙනවා. මොකද මේ පංචස්කන්ධ කියන වචනේට පංච උපාදානස්කන්ධ කියලා දාලා තියෙන්නේ. වෙනසක් තියෙන නිසා නේද? ස්කන්ධ වෙනයි, උපාදානස්කන්ධ වෙනයි. වචනෙට කැලලක් එකතු වුණා වගේම ස්කන්ධ පංචකයට යම් යම් වරද කැලලක් එකතු කිරීමම තමයි පංච උපාදානස්කන්ධ වෙන්න හේතුව. එතකොට මෙහිදී මේක තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ. අපි ඉත නවත්තලා කතා කරන්න ඕනේ. මේක නවත්තන්න බෑ. වේගයෙන් යන වාහනයක් වගේ, වේගෙන් කරකැවෙන එන්ජින් එකක් වගේ නිරන්තරයෙන් ඉරම අරමුණෙන් අරමුණට මේ ස්කන්ධ පරම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් යනවා. නමුත් අපිට ඒක චිත්‍ර රූපයක් හදන කතා කරන්න ඕනේ තේරුම් ගන්න. රූපය. ඒ රූපය ප්‍රියාප්‍රිය වශයෙන් සැප දුක් උපේක්ෂා කියලා තුනකට අයිති වෙනා තුනෙන් එකක්. ඒ ස්කන්ධ වලට අයිති ධර්මතාවයෙන් පරිබාහිර වෙනවා. ස්කන්ධ වලට අයිති ධර්මතාවය තමයි ඇති වෙන සැනින් නැති වෙන එක. ඒ ඇති වෙන නැති වෙන එකට අපි කියන්නේ පංච උපාදානස්කන්ධ කියලා. ඇති වුණදී අපි අපිට රුචිකත්වයට අනුව අල්ල ගන්නට, නවත්ත ගන්නට, බාර ගන්නට, ප්‍රතික්ෂේප කරන්නට මෙසේ බෙදන්ට යනවා. ඒක අපි පටිච්චසමුප්පාද ධර්මතාවයන්ගෙන් ගන්නවා නම් දැන් එතන සාරමෝණක් රූප ගාවට තියෙන වේදනා කියන එකනේ. වේදනාව කියන්නේ සබෝ දුක්ඛ උපේක්ෂා වශයෙන් දිනවා කියන එක. එතකොට වේදනාව අල්ලගත්තහම අන්න එකට තමයි තණ්හා කියලා කියන්නේ. වේදනා පත්‍ය තණ්හා අල්ල ගන්න තණ්හා කරනවා කියන්නේ බැඳෙන එක අල්ල ගන්නවා. ඒකමයි ඊළඟට පැහැදිලි කරන්න පත්‍ය වශයෙන් අල්ලා ගැනීම කියලා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. උපාදාන උත්ේම කර්ම භව උත්පත්ති භව වශයෙන් හට ගන්නට අවශ්‍ය හේතු ශේෂ වෙනවා. ඒත් වේදනාවට තණ්හා කළොත් උපාදාන කළොත්. ඒ වගේ ඉතින් එහාට අනිත් පැත්තට ගත්තහම රූප වේදනා. වේදනාව කෙබඳු දෙයක් දෙයි සංඥාවෙන් හඳුනා ගන්නවා. වේදනාවට තියෙන රුචිකත්වය අරුචිකත්වයට අනුව ඇලීම් ගැටීම් ඇති වෙනවා මුලාව සමග. ඇලීම මුලාව, ගැටීම මුලාව. කියනවා සංඛාර කියලා. මේ සිදුවර සිදුවීම් ටික දැනගන්නා හැඟීමට විඥාන කියනවා. දැන් අපි පිළිගත්තත් නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ඇතිවෙසනින් නැති වෙනවා. ඒ තුලින් තමයි අපි ලෝකයක් දකින්නේ, ලෝකයක් භාවිත කරන්නේ. නමුත් ඒක රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදානම් මේ කොහොමද? අන්න එතන පෙන්නවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටි කියලා එකක්. රූපේ මම, මාතර රූපයට මම රූපේ, රූපේ මම, මම රූපේ, රූපේ තුල මායත මාතර රූපයට. දැන් රූපේ කියන්නේ ශරීරය නෙවෙයි එතන. අර රූප ආරම්මණයයි අල්ලගත්තම මම වෙන්නේ. අල්ලගන්න නැත්නම් ඒකට අයිතිය තමයි පිළිගන්න තියෙන්නේ. අල්ලගත්තමත් නැති වෙනවා. නමුත් උපාදාන කියනකේ තේරුම අල්ලගන්නවා. දැන් රූපයත් විශේෂයෙන් අල්ලගන්නවා, වේදනාවත් විශේෂ හතර ආකාරයකින් අල්ලගන්නවා, සංඥාවත් ඒ වගේ හතර ආකාරයෙන් අල්ලගන්නවා, සංඛාරයත් විශේෂයෙන් අල්ලගන්නවා, විඥානයත් විශේෂයෙන් අල්ලගන්නවා. මේකවත් ජනය ජීවත් වෙනකොට කරනදී හොඳ කරන කෙනෙක් ඕක කරන්නේ, නරක කරන කෙනෙක් ඕක කරන්නේ, පින් කරන කෙනෙක් ඕක කරන්නේ, රූපී අරූපී ධානලාභිනුත් ඕකයි කරන්නේ. වෙනසකට තියෙන්නේ මෙතන හීනෝ ගම්ම පුදුජ්ජනිකෝ කියනවා, අතන ආනදි අනත් සංගීතෝ කියනවා. පුදුජ්ජනිකෝ කියන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා හොයාගත්ත හොඳම රහස තමයි මේ අල්ලා ගැනීම නැමැති වරද කිරීම නිසා මිනිසන් දුකටපත් වෙන්නේ. උන්වහන්සේ ඊට පස්සේ නිදරදියක් හොයාගන්නට කල්පනා කරලා හොයාගත්තා. ඒක තමයි පැහැදිලි කරන්න ඊළඟට. දැන් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා නේද? අපි දවසක් ගත කරනවා කීවට, යනවා එනවා කනවනවා කීවට, රූප බලනවා ශබ්ද අහනවා කීවට, හොඳ නරක කරනවා කීවට, මේ වචනවල ඇතුළාන්තයේ අර්ථය හැම විටම ස්කන්ධ පහක ඉදීමක් මැරීමක්. එහෙම ස්කන්ධයක්ම Taman කැමති අකමැති ආකාරයට බෙදාගෙන බාර ගන්නට ගියොත්, එතකොට ස්කන්ධ පංචකය තුළ තියෙන මේ අල්ලා ගැනීම තමයි මම. ඒකටම තමයි පින්නතේ සක්කාය දිට්ඨි කියන්නේ. ස්කන්ධ පහටමයි සක්කාය කියන්නේ. අනේක අල්ලා ගැනීමට තමයි දිට්ඨි කියන්නේ. ඒක පංච උපාදාන කන්දේ සක්කාය දිට්ඨිය දෙකක් වෙන්නේ නැහැ. එතකොට දැන් සෝවාන් වෙන කෙනෙකුට මොකද වෙන්න ඕන? සක්කාය දිට්ඨිය කැඩෙන්න වෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් ස්කන්ධ පංචකය මමකට මගේකට ගන්න එකට සක්කාය දිට්ඨි නම් මමකට මගේකට ගන්නට බැරි බව, මමකට මගේකට ගන්න එක වැරදි බව, අල්ලා ගන්න එක වැරදි බව, නිත්‍ය සුඛාත්ම සංකල්පේ වැරදි බව, තනුවක් ඇතිවීම නෙවෙයිද මේ? දැක්මක් ඇතිවීම නෙවෙයිද මේ? මේ සිද්ධ සිදෙන ආකාරය. එනිසා මට තේරෙන්නේ ආරි සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මතාවයන් ස්කන්ධ පංචකය තුල තමයි විග්‍රහ කරලා තියෙන්නේ. නිරවුල් ස්කන්ධ පංචකය තේරුම් ගැනීමකින් තොරව මේ සමාධියේ සෝවාන් වීමක් තිබිය නොහැකි. අනේයි අපට කියන්න ඕන කාරණාව. දැන් ඊළඟට මෙතන මේ වැරද්ද හොයා ගන්න වෙනවා අපට. යතෝචකෝ වික්‍රේ ආර්ය ශ්‍රාවකෝ ඉමේ සං පංචන්නං උපාදානස්කන්ධානං සමුදයංච අත්ථගමංච ආස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. ඔන්න තේරුම් ගන්න ඕන කාරණාව. අනාර්ය ශ්‍රාවකය තමයි අර විදිහට මේ ස්කන්ධ පංචකේ මමකට මගේකට මගේ ආත්මයකට ආරම්භ සිටින්නේ. ඔහු දන්නේ මේ කියපු වචන වල තේරුම. ආස්වාදය, ආදීනවය, හට ගැනීම නැතිවීම නිස්සරණ මේ මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් අපිට බණ ටික තියෙන්නේ අන්න එතනයි. ආරි ශ්‍රාවකෙක් වෙන්න මොනවද දැනගන්න ඕන? මේ පංච උපාදානස්කන්ධේහි හට ගැනීම. සමුදය කියන්නේ හට ගැනීම. එතකොට හටගන්නේ කොහොමද පංච උපාදානස්කන්ධය? ඇසත කනට නාසිත දිවට කයත හෝ මනෝද්වාරයට අරමුණු ගන්න ඕනේ ජීවත් වෙන්නට. ඒ අරමුණ ඇති වෙන නැති වෙන කීතාච ධර්මතාවයක්. නමුත් පංචස්කන්ධේ හට ගැනීම නෙමෙයි මෙතන පංච උපාදානස්කන්ධේ හට ගැනීම. ඒතං මම හේතෝ සමස්මින් හේසෝ මේ අත්තා. ඒ මමය, ඒ මගේ, ඒ මගේ ආත්මය. කුමක්ද? ඒ මොහොතේ හටගත්ත රූපය, වේදනාව, සංඤා, සංකාර, විඥාන. ඒක ඇක්ටිව් වෙන නැති වෙන ධර්මතාවය තුළ මම වගේ මගේ ආත්ම සංකල්පේ නෑ. මම වගේ මගේ ආත්ම සංකල්පේ ඇති වෙන නැති වෙන බව අමතකකොට මටමයි වෙන්නේ. මමයි මටයි බාර ගන්නෙ, මටයි ලාභය සිදු වෙන්නේ ආදී වශයෙන් මේ බාර ගැනීමමයි. එහෙමනම් පංච උපාදානස්කන්ධේ හට ගැනීම කොහොමද සිදු වෙන්නේ? ආරම්මණයන් ගන්නට යාමේදී සුභව වසුභවයෙන් කැමති හෝ අසුභවයෙන් විඳින්නට යාමේදී එය තමා කොට ගැනීම තමයි පංච උපාදානස්කන්ධය හට ගැනීම. ඊළඟට නැතිවීම. පංචස්කන්ධය හට ගන්නවා නැති වෙනවා. පංච උපාදානස්කන්ධයත් හට ගන්නවා නැති වෙනවා. දැන් එතකොට පංච උපාදානස්කන්ධේ නැතිවීම කොහොමද දැනගන්නේ? පංච උපාදානස්කන්ධය තුළ තියෙන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය. නැති වෙන්න නම් මොකද කරන්න ඕන? ඒ සංකල්පේ වැරදි බව පිළිගන්න ඕන. ඒ සංකල්පය තුළ තියෙන්නේ අල්ලා ගැනීම. අල්ලා නොගැනීම කියන සංකල්පය තුළ තියෙන ඒක සිදුවෙන සිද්ධිය පංචස්කන්ධයන් හටගන්නවා. මමකට, මගේකට, මගේ ආත්මකට ගන්න නැත්නම් එහි නැතිවීම සිදු වෙනවා. මමකට, මගේකට, මගේකට ආත්මකට ගත්ත දේවලුත් ආපසු අල්ලා ගන්න නැතිව නැති වෙන තරිනවා නම් එතකොට ඒ ඇතිවීම සහ නැතිවීම නැමති ස්වභාවිකත්වයට අපි පුරුදු වෙනවා. එනිසා පංච උපාදානස්කන්ධය හට ගැනීම යන ඕනෑම ආරම්මණයක් රූප, ශබ්ද, ගන්ධ, රස ආදී නවතා ගැනීම, බාර ගැනීම, අල්ලා ගැනීම තුළ සිදු වෙන දෙයක් කියන එක ඉගෙන ගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. නැති වෙනද නම් අල්ලා ගැනීම කියන වරදින් නිදහස් වෙන ක්‍රමය හොයා ගන්න වෙනවා. ඒකයි මම මේ සමාජයට කියන්නේ ලෝකයා නිත්‍ය සුඛාත්ම සංකල්පයේ ගියාට බුදුරලෝ පහළ වුණත් නැත්නම් මේ ස්කන්ධ පංචකයේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛානාත්මයයි. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ ඒ අන්නයට උන්වහන්සේ ඉසේ බලන්නයි කියලා අදාළා. ඇතිවීම අල්ලා ගැනීම තුළ සිදු වෙනවා නම් අල්ලා නොගැනීම තුළ තමයි අත්ථගම ඇතිවීම සිදු වෙන්නේ. මේ පංච ප්‍රධානස්කන්ධ ඊළඟට දෙනවා ආස්වාදය කියන වචනය. ආස්වාදයක් දැනගන්න ඕන. හිතන්න මේ සමාජයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතාවයන් කෙරෙහි කොතරම් ලැබිද, කොතරම් පන්නනවාද? ඔවුන්ට හිතේ මේ මොහොතේ විශාල වින්දනයක් තියෙන නිසා නේද? රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ කියලා කියනවා. යමෙක් යම් දෙයකට ඇලුම් කරනවා නම් ඒ කොටෙහි සතුටක් තියෙන නිසා. අපි හිතමුකෝ ශබ්දයක් කියලා. එතකොට බාහිර තියෙන ශබ්ද රූපයක ශබ්ද තරංගයකින් කනේ වදින විට කනේ ප්‍රසාදි. ඒක මතක් කරලා දෙන විට මෙවද ශබ්දයක්ද කියලා. එතකොට අපි කතා කරනවා එතන ප්‍රසාදි ගෝචර රූපේ මානසිකාරය කියලා. ඔහු එහේ හඳුනාගත්ත ආකාරයට මිහිරියෝ අමිහිරි ශාස්ත්‍රීය අශාස්ත්‍රීය වශයෙන් කිසියම් ආකාරයක විඳිනවා. ඒ විඳීම තියෙන්නේ අල්ලා ගැනීම තුළ, නිත්‍ය කොට ගැනීම තුළ, බාර ගැනීම තුළ. අන්න ඒක තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ. වේදනා අනිත්‍යයි නෙවෙයි, වේදනා නිත්‍යයි. දැන් එහි සිදුවෙන ආස්වාදය කියන්නේ අපිට ඔය කියන විදිහට ජීවිත කාලයම ඉන්ද්‍රිය පහෙන් හෝ මනෝ ద్వාරයෙන් යම් ක්‍රියාවක් ලබන සතුට. ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. නමුත් ආස්වාදය කියන්නේ නිත්‍ය කොට ගැනීම තුළ තියෙන දෙයක් කියන එක පිළිගන්න. ඉතහා බුදුරජාණන් වහන්සේ වෙන එකක් තියෙනවා වේදනා කියන එක. නමුත් ඒකට ආස්වාද කියලා කියන්නේ අපි ඉදිරියේ කතා කරමු. ආස්වාදය විඳින්න ගියාම සිදුවෙන දේ දැනගන්න ඕන. ඒකට තමයි ආදීනව කියලා කියන්නේ. ආදීනව කියන වචනේ තේරුම අයහපත් විපාක කියන එක. මම මේකට හොඳ උදාහරණයක් ඔබට ඉදිරිපත් කළ දෙනවා මේ පෙර අවස්ථාවලදී. මාළුවෙකුට වතුරේ පාවෙලා යන කෑමක් හම්බ වෙනවා. ඔහුගේ කුසගින්න නිවෙනවා, ඔහුට රස දැනෙනවා. ඒක තමයි ඔහුගේ ආස්වාදය. නමුත් ඒ කෑම දවුඩලා තියෙන්නේ විලි කොක්කක් ඇතුලේ. දැන් මේක කන්න රස විඳින්න ගියොත් ඔබට ජීවිතේ පූජා කරන්න වෙනවා ඒ වෙනුවෙන්. එතකොට අන්න ඒකයි ආදීනවේ. මාළුවක් පැත්තෙන් ගත්තොත් පුංචි මොහොතක රසයක් විඳින්න ආවතුළු මේ විලි කොක්කව ආව තට්ටු කරපු මේ හැම ඔබට ජීවිතේ පූජා කරන්න සිද්ධ වෙනවා. අපටත් එහෙම දෙයක් තමයි සිදුවෙන්නේ. ආස්වාදයේ විඳින්න ගියොත් ආස්වාදයේදී ඒක මම වෙනවා. මම නම් මගේ මගේ ආත්ම නම් වූ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළට බැස ගන්නවා. බැසගත්තම මොකද වෙන්නේ? අර මාළු කෑල්ල ඇතුලේ බිලි කොක්කක් තියෙනවා වගේ මෙතන තියෙනවා සංසාරයට තට්ටු වීමක්, කොක්කට අහුවීමක්. නවත ස්කන්ධ පංචකයක් හට ගන්නට පුළුවන් ආකාරයට හේතු ශේෂ වෙන එක තමයි ආස්වාදී තින ආදීනවය. ඒක තේරුම් ගන්න ඕන. මේක තමයි ලෝකයා තේරුම් ගන්න නැති කාරණාව. ස්කන්ධයන් හට ගැනීම නෙමෙයි, ස්කන්ධයන් නැවත හට ගැනීම කියලා එකක් තියෙනවා. දැන් නැවත ඉපදීම නේ දුකයි කියන්නේ. පුනබ්භව කියනවා නැවත ඉපදීම. අලුතෙන් ඉපදීම නෙමෙයි. නැවත කියන එකේ තියෙනවා නේද? පියපු එකක් කැරි උපදිනවා කියන එක. අන්නෝක අපි මෙහෙම තේරුම් ගනිමු. කිසියම් දෙදෙනෙක් අතර ඇති වුණු ප්‍රශ්නයකදී තරහක් ඇති වෙනවා. මේ තරහටත් දැන් ආස්වාදය කියලා කියන්නේ. තරහාවෙන් තමන් අනිත් පුද්ගලයා පරාජය කරන්න කැමති. නැත්තම් තරහව මගේ හිතින් ඉවත් කරන්න කැමති. ඉවත් කරගන්න තමයි මම පහර දෙන්නේ කාට හරි. නමුත් තරහව කියන එකේදී අපි බාර ගැනීමක් සිදු කරන ලබනවා මට සිදු වුණ එකේ මදිකමක් කියලා. දැන් මෙතන තමයි මම සංකල්පේ සානිච් සංකල්පේ තියෙන්නේ. බාර නොගැනීම මතක් කරන සිහියක් තුසක් ජනායට නැහැ. දැන් මෙතන සිදු වෙන දේ තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන කාරණේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පහ හට ගන්න එක. දැන් මේ නැති වෙන්නේ ඉතින් නැතුව නෙවෙයි. ගොයන් ගහ පැසී කරලක් මස්සන්නක් ලබා දී මැරෙනවා. එතකොට ගොයන් ගහ මැරුණාට ඊට ඒක පුළුවන් නැවත ඉබඳුම සාපයක් හට ගන්න හට ගන්නවන්ට. අන්න ඒ වගේ නැවත ඉබඳු ස්කන්ධ හට ගැනීමට හේතු ශේෂ වීම සිදු වෙන්නේ ආස්වාදයේ ප්‍රතිඵලයක් වශයෙන්. ආස්වාදයේ විඳින්න බෑ මේ හේතු ශේෂ වෙන්නේ නැතුව. හේතු ශේෂ වුණොත් නැවත උපදිනවා. මේ නැවත උපදින ස්කන්ධ. ඒ නැවත උපදින ස්කන්ධයන්ට තමයි අපි කියන්නේ පංච උපාදානස්කම කියලා. ආයෙත් නැවත උපදින අලුත් ඒවා නෙමෙයි. දැන් අර මම වටම වික්කු කිසුදු තිරෙකෝ කියන සූත්‍ර වල පාඩයක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ධර්ම දේශනාවක් වශයෙන් අපි තාම කළේ නැහැ. අන්න අර ආස්වාදයේදී නැවත බණින් නැත්තම් නැවත විඳින් නැත්තම් නැවත ප්‍රතික්ෂේප කරන්න නැත්තම් නැවත පිළිගන්න නැත්තම් ආදී මොන යම් මොහොවල්ලා ගැනීමක් තුළ අර අනුසේතිවත් අනුසේ කියන කාරණේ ඉතුරු වෙනවා. ඒකෙන් ස්කන්ධ නැවත හටගන්නේ අනුසේ තිබ්බොත්. තේන සංකම් ගච්ඡති ඒ නුයි මම හටගන්නේ. දැන් එතකොට මාළුවා බිලීකොක්කට අහු වුණා වගේ සත්වයා සංසාරයට අහු කරගෙන ඉදිරියට මේ ස්කන්ධ පවත්වාගෙන යන්නේ කුමක් නිසාද? ආස්වාදී ආදීනව නොදන්නා නිසා. තේරුම් ගන්න වෙනවා. ආදීනව දන්නවා නම් මේක අල්ලගන්නේ නැහැ. මාළුව දන්නවා නම් කවදාවත් මේක මට කිල්ලම මැරෙන්න වෙනවයි කියලා. ඌ එක කිලිනවද? ගිරව දන්නවා නම් මේක හැම කන්න ගියාම මම කොටු වෙනවා දැලකට කියලා. ඌ එක ඒව ආහාරය ගන්න යනවද? පෘථග්ජනයා මේ ආශ්‍රීද ආස්වාදේ ආදීනව දන්නේ නැහැ. එනිසා ඌ ඒකම හොයනවා නැවත ආස්වාදේම. නැවත නැවතත් ආස්වාදයේ ආදීනව අර වගේ ශේෂ වෙන හේතු සංහානුසේතර වෙන එක. අන්න මේක තේරුම් ගන්න එකට තමයි බණ අහනවා කියලා කියන්නේ. මේක කියලා දෙනවට තමයි ධර්ම දේශනා කරනවායි කියලා කියන්නේ. මේ කරුණ තේරුම් ගත්ත කෙනෙකුගේ ඇසුර තමයි කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. ස්කන්ධ පංචකේ උපාදානයේ සහ උපාදාන රහිත බව කියන මේ පරතරය පැහැදිලි කරන එකට තමයි සද්ධර්මයේ දේශනා කිරීම සද්ධමස්සවණේ කියලා කියන්නේ. බලන්නකෝ එතකොට. මේ ආකාරයෙන් ගත්කල අපට පැහැදිලි කරගන්න තියෙන්නේ කොහොමද? මේ ආස්වාදයේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම ආස්වාදේ ආදීනව අන්න නොනින් දැක ගන්න ඕන දේවල්. මේ ආරි භාවයටපත් වීම සඳහා දවට තේරෙන්නේ නැති ආස්වාදේ ආදීනව කියන එක. ආහාරය ගන්න යාම තුළ මාළුවාට දිවි හැදි කරගන්න වෙනවා බිලිකොක්කට පත් වෙලා. ආස්වාදයෙන් නිඳ යාමතුල නැවත උපදිත ශේසු ඉදිරිය නිසා ඔබට සසර ගමනේ නැවත මේ ජීවිතේ පමණක් නෙවෙයි ඉන්නහටත් උපදින්න හේතු තියාගන්නවා. දැන් බුදුදහමෙන් උගන්වන්නේ නැවත හේතු උපතට හේතු නොතියා ඉවර කරන විදිය. නැවත උපතට හේතු තියෙන එක බෞද්ධ දර්ශනයේ ඉන්නේ නැහැ. දැන් වර්තමාන සමාජයේ පින් කරන්ත උගන්වනවා. පින් විතරක් නෙමෙයි පෞත් සිද්ධ වෙනවානේ. පෞලිසත් නැවත උපදිනවා, පින් නිසත් නැවත උපදිනවා, ඥාන කුසල් නිසත් නැවත උපදිනවා. ඇයි? පව කරන්න එහි ආස්වාදේ ගන්නවා. එහෙනම් ඔහුට එහි ආයහපත් විපාක ආදීනව අපාගත වීමෙන්. පින් කරන්නාට නැවත උපතට හේතු තියාගන්නවා. ඔහුට සසර උපත නැවත දෙවියන් හෝ මිනිසුන් අතර. ඥානලාභියා ඥානය ආස්වාදකට ගන්නවා. ආදීනව ඔහුට අත්රූපී අරුමි වමතල හැදෙන්න සිදු වෙන එක. එහෙනම් අරමුණක ආස්වාදය ගත්තහම ආස්වාදය මිනිසා අපායේ දිව්‍ය ලෝකයේ බඹලෝ කොතනක හරි සසර රඳ වෙනවා. ආස්වාදය ලැබලා කවදක්වත් ඇති වෙන්නෙත් නෑ. අර ආදීනෙ මිදෙන් හම්බ වෙන්නේ ආස්වාදේ. ආස්වාදේ කියන්නේ ඒක නිත්‍ය සත්‍යාත්ම කොට ගැනීමෙන් මිදෙන වින්දනය කියන එක. පංච උපාදාන කන්ද කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ ඔය හට ගැනීම නැත්නම් සමුදය අත්ථගමංච ආස්වාද ආදීනව දේශනා කරලා ඊළඟට මොකද කරන්නේ? නිස්සරණංච. අන්න මේ මිදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නේ කොහමද? නිස්සරණේ මිදීම. සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් මිදීම. සියලු දුකින් මිදෙන්න මොනවෙන්ද මිදෙන්න ඕන කියලා අපි අනුමාන කරන්න ඕන. උපාදානයෙන් මිදෙන්න ඕන. උපාදානිය තිබුණේ කොහමද? නিত্য සුඛ ආත්ම සංකල්පය තුළ එකයි අපේ නිත්‍ය සුඛාත්ම සංකල්පයට සසර දුකින් මිදෙන ධර්මය කියලා කියන්නේ නැත්තේ. ඒක සත්‍ය සසර ඇවිද්දවන ධර්මය. එහෙනම් නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ යටවීමක් ඈත්වීමක් తాවකාලික සහනයක් කරනහම මිදීමක් ඇත්තේම නැහැ. මේ අකුසලයේ පුපිලෙන් යට කරන්න ඕනේ යටවීමක්. ධ්‍යාන කුසලයේ ලබා ගත්තොත් එහෙම තවදුරටත් ඈත්වීමක් කරකට. මේ සමාජයේ ධර්මයෙන් තොර භාවිතා කළ ක්‍රම අර්ථකථන මසාන යෝගය කියන්නේ එකයි. අද මේ ධර්මයෙන් පරිබාහිරව ඔය වගේ චිත්ත සමාධි හදා ගන්නා ඉන්නවා. උන් පංච උපාදානස්කන්ධයේ අරමුණ අල්ලා ගැනීම කියලා දන්නේ නැත්නම් ඔහු ඒ අරමුණ අල්ලා ගන්නවා. ඒක මම බවටපත් වෙනවා. මම බවටපත් වෙන්න නිත්‍ය ජාති වර්ගයක් නැහැනේ. ඕනෑම දෙයක් අල්ලා ගත්තොත් නිත්‍ය සුඛාත්ම නම් මම සංකල්පයට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අල්ලා ගැනීමෙන් තවල දේශනා කරමි. යමෙක්ට අල්ලා ගන්නවා නම් ඇලෙනවා නම් ඇලීම ගැටීම ඇලීම මුලාව ගැටීම මුලාව කියන එකට අහු වෙනවා නම් ඔහු ඊන් දුක් රැස් කරන්නේ තවල රැස් කරන්නේ. හොයන්නේ දුකින් මිදෙයි දැන නමුත් රැස් කරන්නේ තවල. එහෙනම් ආස්වාදයේ වැටුණා නම් හට ගැනීම වැටුණා නම් නැති වෙන ආකාරය වැටුණා නම් ආදීනව දැක්කන එහෙනම් ඔබට කල්පනා වෙනවා මේ ආදීනෙ මිදෙන්න මිදෙන්න අවශ්‍යයි කියන එක. එහෙනම් ආස්වාදිනුත් මිදෙන්න සිද්ධ වෙනවා. ආස්වාදෙන් මිදෙනවා කියන එකේ තේරුම අරමුණු ගන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. නිස්සරණ මිදෙන්නේ කොහමද? මේ පංච උපාදානස්කන්ධයමයි ආපහු පංචස්කන්ධය වෙන්නේ උපාදාන නැතුවම. පංච උපාදානස්කන්ධය තුළ නිත්‍ය සුඛාත්ම සංකල්පය. පංචස්කන්ධය තුළ අනිදුක්ඛාත්ම සංකල්පය. දැන් එහෙනම් මිදීම සඳහා අපි නිත්‍ය සුඛාත්ම සංකල්පයේ සවුදරටත් රැගෙන ආයුතුද? අනිදුක්ඛාත්ම සංකල්පය තේරුම් අරගෙන පිළි අරගෙන අනුගමනය කිරීම ආරම්භ කළ යුතුද? නිස්සාරණේ මගේමයි. අර සීල සූත්‍රයේ අපි ඉදිරිපත් කරපු පාඩයක් තිබුණා. සීලෝතාවකෝපානායස්මා සාරිකුත්ත. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝමනසිකාන්තෝ සෝතාපට්ටි බලං සච්චකරේ යාති. පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් යථා තත්ත්වෙන් නොනින් දකින්න පුළුවන් නම් අන්න සෝවාන් මාර්ගයේ ඵලයට අවතීර්ණ වන කෙනෙක් කියන එක ඒකත් කියලා තියෙනවා. දැන් මේ කාරණා ටික පිළිබඳව ගන්නකොට තව ළඟ වස්ස වචනයක් තියෙනවා. ඉමේසම් පඤ්චන්නං උපාදානස්සං දානං ආස්සාදං ච සමුදයං ච අත්තක මංච ආස්සාදං ච ආදීන මංච නිස්සරණං ච යතා භූතං පජානාති. එළෝ කතා කරන්නේ යතා භූතන ඥානාර්ථණේ කියලා වචනයක්. ඒක 아무තු නුවණක් පහළ වෙන එකක් විදිහට තමයි කල්පනා කරන්නේ සමහර අය. ප්‍රතිප්සෝක ඥාන දිට්ඨක් ඥාන ආදී වශයෙන් නෑ මේ ඇති හැටියෙන් කියන්නේ මෙතන මේ සිද්ධ වෙන සිද්ධිය දකින්න එක. සිද්ධ වෙන සිද්ධිය දකින්න එකක්ද මමගේ මගේ ආත්ම කොට ගැනීම කියන්නේ. සිද්ධ වෙන සිද්ධිය පිළිගැනීමක්ද එතන ලෝභ දේශ මොහ කියලා කියන්නේ. සිද්ධ වෙන සිද්ධිය පිළිගැනීමක්ද එතන ඉර්ෂ්‍යා කෝපය වෛර ක්‍රීමක් කියලා කියන්නේ. නෑ ඒ සිද්ධ වෙන සිද්ධිය නෙමෙයි. ඒක 아무තෙන් කුතිම තමන් මම වගේ කොට හදාගෙන මමත්වයේ ක්‍රියාව විතර තියෙන්නේ. මමත්වයේ ක්‍රියාවට සිද්ධ වෙන සිද්ධිය කියලා කියන්නේ. අර කාරණා ටික ආස්වාදය හට ගැනීම නැතිවීම ආදීනව නිස්සාරණේ නෝන දකින්නවා නම් දැන් ඔහුට පිළිගන්න සිද්ධ වෙනවා නේද පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය වෙන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුල කියලා. නිත්‍ය සුඛාත්ම සංකල්පය තුල මනුස්සයෙකුට මනුස්සයෙක් දෙවියෙක් ප්‍රේතෙක් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු පංච උපාදාන ස්කන්ධයෙන් මිදී නැහැ. කොඹ යත්ෙන් අත්තට මාරු වෙනවා වගේ ඔහු ඒ ලැබෙන ආරම්මණය පවෙන් මිදී පින පිනෙන් මිවි ඉතිහා ගියව යම් කිසි සරල ධානයක් ඉතිහා පැත්ත රූපී අරූපී ධාන ලැබෙනකොට ඒක මම බවට පත් කරගන්නවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දක්වදාල කරුණ. මේක තමයි ධර්මයේ නැති භාවනාව කරපු අය බුදුරජාණන් වහන්සේ කාලෙකින් අර්ථරමං වුණේ අනන්තරේ. උද්දම් වාග්ය සංයෝජනට අහුුණේ ඔය පංච උපාදාන ස්කන්ධේ අනිත් දුක්ඛානාත්මය පිළිගන්නට දේශනා කරලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වුන් පිළිගත්තේ නැහැ. දැන් අපිට මේක පිළිගන්න වෙනවා ඇත්ත නිසා. ඔබට සසර දුකින් මිදීමක් අවශ්‍ය නම් එහෙනම් ඔබට මොකද කරන්න වෙන්නේ? ඒක පිළිගන්න වෙනවා. රූපේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් මම මගේ ආත්ම සංකල්පයේ පිළිගන්නවද? එහෙම නැත්නම් ඒකට කියන නිත්‍ය ආත්ම සංකල්පය. ඒකේ තවදුරටත් ඔබ යනවද? අල්ලා ගැනීම තුර රැඳෙමින්. අල්ලා නොගැනීම නම් වූ මේ ධර්මතාවයට අත්‍යන්ත උත්සාහ කරනවද? අන්න මේ தත්වයන් යලි හොඳට දකිනවා නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? අයං මුච්ඡතිති වික්ඛවේ අරිය ශ්‍රාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. මොකද මේ කියන්නේ? අන්න මේක මනවින් තේරුම් ගත්තොත් දැන් ඔහුට මොකද කරන්න තියෙන්නේ? අර ඕගවල් සහුවෙලා තවදුරටත් යන්නේද? නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ තමයි ඕග තියෙන්නේ. ඒ තුළ තමයි අනාරි භාවය පවතින්නේ. ඒ තුළ තමයි මම වගේ සංකල්පය තියෙන්නේ. දැන් සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගය ආපන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙනවා. මොකද කරන්න තියෙන්නේ? ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය ලබනවායි කියලා. අරක තියාගන්න. දසවස්තුක සම්මාදිට්ඨියේ කවදාවත් සෝවාන් ඵලයක් නැහැ. පින්ප විපාක තුළ උපාදාන ස්කන්ධ තුළමයි ඒක පවතින්නේ. ඒක මෙලොවකට පරලොවකට කුසල අකුසල කර්මයන් ඇත කියන සංකල්පය තුළ ආනාත්ම සංකල්පය තුළ නෙමෙයි. දැන් මේ සම්මාදිට්ඨිය අපි ගනිමු. කතමංචලික සම්මාදිට්ඨි දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං අයං උච්චති වික්ඛේ සම්මාදිට්ඨි. දුක මොකද්ද? අල්ලා ගැනීම උපාදානයි. දුක අල්ලා ගැනීම තුළ තමයි ලින් ගැටීම හටගන්නේ. හේතුව අරමුණට ප්‍රියාප්පේ කැමැති අකමැති වශයෙන් නිත සංකල්පයක් නැත්නම් තණ්හා කිරීම කියන්නේ අන්න ඒකමයි. තණ්හා කිරීම කියන්නේ මම බවට පත් කර ගැනීම. තණ්හාව නැති කරලා මම ඉතුරු වෙන්නේ නැහැ. මම නැති කරලා තණ්හාව ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාවමයි මම කියන්නේ. ඒකේ ආරම්භනේදී. ඔය මම කියලා කෙනෙක් නැහැ කියලා කතා කරන එක ගැඹුරින් තේරුම් ගන්න. මේ පංචස්කන්ධ පංචපාදාස්කන්ධ ධර්මතාවය තේරෙන්නේ නැත්නම් ඔබතේ මොහොතට පෙර පුරුද්දට මම එන එක නවත්තන්න බෑ. ඔබ කෙසුළුම් නියදන් වත්තත්තල ගණන් හදලා මම කියලා කෙනෙක් නැහැ කිව්වට අර පසුගිය ධර්ම දේශනාවකම මතක් කළා අපහු අතර දෙන්නකට පොකුණේ නැනිකමත් වෙනවා වගේ. ලෝභ දේශ මොහ හේතු හටගන්න කාරණා බාහිරින් හමු වෙනකට ඔබේ සිතෙහි සංගවා තිබුණා වූ අනුසය තුළින් ඔබට මම ආරම් දෙනවා. ඉතින් ඔහු අන්දයි. ලෝභයෙන් අන්දයි, දේශයෙන් අන්දයි, මොහෙන් අන්දයි. එනිසා දුක්ඛ සමුදය ඥාන දුකට හේතුව කුමක්ද? ආරම්මණය නිස්සකාත්මකට ගන්න එක අල්ලගන්න එක ඒක තමයි තණ්හාව. දුක නැති වූ තැන මම කොට ගැනීම නැති වූ තැන දුක්ඛ නිරෝධය ඥාන. එහෙනම් මමත්වයේ නැති කිරීමේ ප්‍රතිපදාව මොකද්ද? මම කොට මගේ කොට ගන්න එක සම්මාදිට්ඨිය කියන්නේ. නේතං මම නේතෝ හමස් මහ නේතෝ නේතං මම නේතෝ හමස් මින්නමේ සෝවත්තා. එයයි සම්මාදිට්ඨිය. දැන් ඔබට ඊළඟට තියෙනවා සංකල්පයක්. අන්න සම්මා සංකප්ප යහපත් කරනවා කියලා තවදෙනේ පාඩම් කරන් ඉන්නේ යන්න එපා. දැන් මොකද්ද සම්මා සංකප්පේ අර්ථ විග්‍රහය? අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නික්ඛම් සංකප්ප. මොකද්ද එතන පෙන්නන්නේ? දැන් ව්‍යාපාදේ ආපම මම නේද? එහෙනම් ඔහු ව්‍යාපාදේ කරන්නද කල්පනා කරන්නේ? ව්‍යාපාදෙන් නික්මෙන්නද ඔහුට මොනකම තියෙන්නේ? ව්‍යාපාදේ අල්ලගත්තොත් නිතිසුඛාත්ම, ව්‍යාපාදේ අල්ලගන්නේ නැත්නම් අනිත් දුක්ඛාත්මේ තමයි ව්‍යාපාදෙන් නික්මීම. යම් කාරණයකදී ඔහුට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ආවම ඔහු බහලා බැනලා කපලා කොටලා ආදී වශයෙන් හිංසා කරන සංකල්පය. ඒ තමයි පංචපාදානස්කන්ධය තමයි මමත්වයේ ක්‍රියාවලිය. අවිහිංසා සංකප්ප හිංසාවෙන් වෙන්නේ මේක නේද? අනිත් දුක්ඛාත්මය තමයි වෙන්නේ. එක්කම් අන්තනාව කාමයන්ගේ යෙදීමේ සංකල්පය වෙනකොට කාමයන්ගේ නික්මීමේ කල්පනාව ඇති වෙනවා. ඇයි ආස්වාදයේ ආදීනව දන්නවා නම් තවදුරටත් මේක කාමයේ යෙදিলা නැවත හේතු ඉතුරු වෙන උපදින සිදු වෙන ආරෝණම ඒ දුක්ඛ නිරෝධිය හතර නිරෝධිය වෙන්නේ නැහැ. ඔහු ඒ නිසා රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්කස් කාම, කාම උපාදානයෙන් වෙන්නේ නැත. කාමෙන් නෙමෙයි මතක තියාගන්න. කාම උපාදානයෙන් වෙන්නේ නැත. උඹට ඕනකමක් තිබෙනවා. අන්න මේ තමයි සංකල්පය. මේවෙන් මිදෙන්න ඔහු හැමෝටම මේව උපදින වෙලාවට ඔහු පිළිගන්න වෙන අනිදුක්ඛානාත්මය. එනිසා මා හිතන දෙයක් තමයි. ඒවන විට තමන් විසින් රැස් කරගත්තා වූ ලෝභ දේශ මොහ හේතු එකක්වත් කෙනෙක් සෝවන් වුණා කියලා නැති වෙන්නේ. දැරද දැක්ක දැන් නිවැරදි කර ගැනීමේදී තමයි මේ කාමරාග ව්‍යාපාද තුනී වීම විනාශ වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ භවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ අරවදාළ අයං උච්චති දික්කෝ යරිසාවකෝ කියන පාඨයේ තේරුම කොහොමද එන්නේ? අන්න මේ රූපේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ ඒ හේතුන්ගේ ඵල. බාහිර වශයෙන් ගැටෙන හේතු තමයි ප්‍රසාද ගෝචර රූප ආලෝක මානසිකාර ඇසටන. තවත් හේතුවක් තමයි තණ්හාමසේ මම හට ගන්න හේතුව තියාන තියෙන එක. ඒ හේතුව නිසා මමත්වේ ඵලය හට ගන්නවා. ආයනුසේ තියන්නේ නැත්නම් අනුසේ නැත්නම් මම හට ගන්න හේතුව ඒක වෙන්නේ නැහැනේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය දිසිදු වෙන්නේ හේතු ඉතුරු නොවි ඉවර වෙන එක. නිත්‍යකාත්මය දිසිදු වෙන්නේ හේතු ඉතුරු ඉවර වෙන එක. ඒකට තමයි ආස්වාදේ ආදීනව කියලා කියන්නේ. ආස්වාදේ ආස්වාදේ කියන්නේ අල්ලගන්න නැත්තම්. එතකොට වේදනාව හට ගන්නවා. රූප වේදනා හරි පස්ස වේදනා හරි. වේදනාව අල්ලගන්නේ නැත්නම් ඒකට තමයි වේදනාව අනිත්‍යයි කියන්නේ. එහෙනම් තණ්හා ඇතර නැහැ. වේදනාව අල්ලගත්තොත් වේදනාව පච්චය තණ්හා. වේදනාව අල්ලගත්තේ නැත්නම් වේදනාව නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. භව නැත්නම් ජාති නැහැ. ජාති නැත්නම් අන්න ජරා මරණ. දැන් මේක බලනකොට එතන නිවන නෙමෙයිද තියෙන්නේ? අපාය හෙන්න වැටෙන කෙනා අවිනිපාත ධම්මෝ සෝවාන් වුණ කෙනා. දැන් ඉතින් එයාට මුළු ජීවිතේ මෙතනින් එහාට මෙහෙම බලනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කමන්ද කරන්න වෙන වැඩ නැහැ කියන එකේ භෞතික ජීවිතයේ සියලු යුතුකම් කාරණා එසේ වෙන්නට වෙනවා. නමුත් ඔබට මේ සත්‍ය පිළිගන්න ඇරුණාම කොහොමද තවදුරටත් අසත්‍ය ඔස්සේ යන්නේ? එහෙනම් ඔබට අර හිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, කාම සංකප්ප වල එදෙන්න බැරි නෝ. මම කොට අරගෙන කෝ අපායට යන පාර. ඒකයි අපායෙන් ගැලවෙනවා කියලා කියන්නේ. ඒ වගේ ඉන්නේ තවදුරටත් ලෝභය, ද්වේෂය, මෝහය මම කොට අරගෙන මිනිසා වුණත් ත්‍රිසං ක්‍රියාවල එදෙන්න යනකොට පෞරස් කරනවා කියන්නේ. දැන් මේ වගේ දේවල් කරන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. අබග්ගෝසෝ තස්ස පටිච්චාදාය අබග්ගදාදි සමදට උත්තා. කින්චාපිසෝ කම්මං කරෝති පාපකම් කායේන වාචෞද චේතසාව. යම් මෙබඳු සත්‍ය පුද්ගලයෙක් යම් සිද්ධියක කායෙන් වචනෙන් සිටින් මෙයාගේ පාප කර්මයක් සිදු වෙනවද? ඔහු ඒක හංගන්නේ. හංගන්නේ කියන්නේ අමරදාත්තට කියන්නේ ආණ්ඩුවට කියන්නේ කියන එක නෙමෙයි. හංගනවා කියන එක තමයි ශේෂ කරනවා කියලා කියන්නේ. ඔහු ඒ අනිත්‍ය දුකාත්ම බලනවා සිදු වෙනකොටම. ඔහුට ඒක නුසුදුසුයි හංගන්න. අබබ්බතප්පසාව ඔහු හංගන්නේ හංගන්න නුසුදුසුයි. එහෙනම් මේ පව් හංගනවා කියන එක පුතක් යන භාවයේ තුල තමන් විසින් කරන කාරණයක්. රටට තොරට අම්මට තාත්තට හොරින් කරන එක නෙමෙයි මේ පෙන්නන්නේ. තමන් හංග ගන්නවා තමන්ට ගන්න. ශේෂ කරනවා. අන්න මේ ශේෂ කරන්නේ නැති එකට තමයි පව් හංගන්නේ නැහැ කියලා කියන්නේ. අපායන වැටෙන කෙනා. නියතෝ සම්බෝධි පරායනෝ. නියත වශයෙන්ම නිවන් අවබෝධ කරගෙන පිහිට කරගෙන සිටින කෙනා. ඒ කියන්නේ පස්සේ නෙමෙයි ඒ මොහොතේම අනිදුක්ඛානාත්ම බලන්නේ නම් ඒ මොහොතේම එතන නිවන කියන එක අවබෝධ වෙනවා. නිවන නිවන එකක් නෙවෙයි. ලෝභය සේවෙනවා නම්, ද්වේෂය සේවෙනවා නම්, මෝහය සේවෙනවා නම් ඒකට නිවන් කියන්නේ. නිවන් පුරයක් හරි නිවන් ලෝකයක් හරි කොහේ හරි තියෙනවක් හරි නිවෙන එකනේ. සම්සුන් වෙන එකනේ. දැන් මේ පංච උපාදානස්කන්ධය ආස්වාදී ආදීන නිස්සරණ දැක්කහම නිස්සරණේ කරගන්න එක නෙවෙයිද කරන්න ඕන? සසර පෙර පුරුද්දට ජීවිතේ පෙර පුරුද්දට නැවත නැවතත් ලෝභ දේශ මොහ නිසා මමගේ මගේ සංකල්පය හට ගන්නකොට නිත්‍ය සුඛාත්ම සංකල්පෙට ඉඩ දෙනවද? ඔසෝවන් පුද්ගලෙක් නෙවෙයි එහෙනම්. ඔබට මේක වතාවක් දෙවතාවක් අහුවෙලා හරි ආපහු මේක ඉවර කරගන්න වෙනවා. එතකොට නිස්සරණය වැඩිම සඳහා හෝ භාවිතා කරන්නේ මොකක්ද? ඒ ආරම්මණයම අල්ලා නොගැනීම නැවත සංකල්පය. ඒක අපි කියනවා අනිදුක්ඛානාත්ම කියලා. දැන් බලන්න සියලුම සංස්කාරය පුණ්‍යාභි හරි අපුණ්‍යාභි හරි අනිත්‍යාභි හරි රූප වේදනා සංඥා සංකාර සංකාරයන් හැම එකක්ම අනිච්ඡතෝ දුක්ඛතෝ අනාත්තතෝ. අන්න බලන්න ඕන විදිය. බලන්න මෙන්න බලන විදිය. මෙන්න යෝනිසෝ මනසිකාරය. මේකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතනින් එහාට වචන කියන්න ඕන නැහැ. ඔබ මේවා තුනී කරන් යන්න. ඔබේ පෞද්ගලිකත්වයේ දුරුයි සංසුන් වෙනකොට, මමත්වයෙන් තොර සිත සංසුන් වෙනකොට ඔබට දැනෙවි ඕකතරම් නිවීම සැනසීම වැඩි දියුණු කරගන්න කෙනෙක්ද කියලා. එනිසා මේ අපි පැහැදිලි කළා වූ පංච උපාදානස්කන්ධය පිළිබඳ ධර්මතාවයේදී සෝතාපන්න කියන වචනයක් දාලා තියෙන කෙනෙක් සෝවාන් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ඉතින් ඔබ හෝ ඔබේ මිතුරන් හෝ ඔබට උපදෙස් දෙන අය හෝ මේ කරුණ පැහැදිලි කරලා දෙන්න දන්නේ නැත්නම් ඔවුන් බුදු සමයෙන් පිටස්තර ධර්මයෙන් පිටස්තර හදාගත්තා වූ සෝවාන් ඵල බව තේරුම් ගන්නේවා. එයි මම මතක් කළේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝට වදාළ සියලු සංස්කාරයන් දුක්ඛනාත්මය කියන එක. එය පිළිගන්න, එය පිළිඅරගෙන එසේ බලන්න පටා ගැනීමකින් තොරව ආශ්‍රය සේවීමක් නැහැ. ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ ඒකනේ. ආශ්‍රය සේවෙන්නේ අපි දුක්ඛනාත්ම වශයෙන් බලපුවාම. නිසුඛාත්ම වශයෙන් බලපුවාම ආශ්‍රයට අවුදුලා රැස්සෙනවා. එනිසා මේ මග ඔබට ගන්නට පුළුවන් නම් ඔබ ප්‍රඥාවන්තයෙක්. ඔබ ඒ මොහොතේ ඇති වෙන දේ නැති වෙන දකින්නවා නම් ඒකට තමයි යථා භූත ඥාන දර්ශනය කියන්නේ. ඇති වෙන දේ අල්ලා ගන්න නැත්නම් නැති වෙනවා. යථා හැටියෙන් දකින්නවා. සම්පඤ්ඤා ඒ දෙකේ අපත් දැකීමක්. තවදුරටත් ධර්මයේ ශ්‍රවණය කොට මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන අඩුපාඩුකම් වල තියෙන දුර්වලතා තේරුම් අරගෙන ඒ වගේම සමුදයන් චත්තගමන් ච ආස්වාදං ච ආදීනවං ච නිස්සරණං ච මේ සියල්ල මැනවින් තේරුම් අරගෙන ඔබ තුල තියෙන ඔබේ කෙලෙස් සතුරා අනිදු කනාත්ම දර්ශනයෙන් නසාදමා නිවන සැරසෙන කෙනෙක් බවට පත් වීමට ඔබට මේ ධර්මානුශාසනාව උපයෝගී වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාව අවසන් කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. Thank you.